mal ay ipunawi nemang ay vimasanni ikman vela samata obaki kata viswasa karaganna berivu nisa kakiyai mage manasa ridavu nisa kanne itin dehada bindu nisa namal ay nemang aye vimasanni ikman vela samata obaki kata viswasa karaganna berivu nisa kakiyai mage manasa ridavu nisa kamuna itin dehada bindu nisa namal aye ikunavi memang ai dimasanni sitagat deka sana sala magin ben vila kenek sanasala magi paamula venda vetila oba kivak ne kiyala nemang aye piliganni namal aye ipunavi ikman vela samata oba ki kata විස්වාස කරගන්න බැරි වූ නිසා කකියයි මගේ මනස රිදවු නිසා කම් නැ ඉතින් දෙහද බින්දු නිසා නාමල් ආයේ ඉක්ුණාවි නැමං ආයේ විමසන්නේ සැප දෙක මගේ ජීවේ දරන්නට ආවේ ඔබයි සනසුවේ මගේ ආදර සිහිනය වී ඔබගේ දුව ඇත බොඳ වී නැමං ආයේ විමසන්නේ නාමල් ආයේ තිබුණාවේ ikman vela samata obaki kata viswasa karaganna berivu nisa kakiyai mage manasa ridavu nisa kamne itin dehada bindu nisa